අපි කිව්වා ඔබතුමා ජනාවෙන් දුරේ නපත් කරන්න එක්සත් ජාතික පක්ෂයේ සෑහෙන බැලුම් උත්සාහ කරනවා. ඒක අපි පිළිගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ තනියම නෙවෙයි ඔබතුමා මේ දුරේ නපත් කරේ. තමයි පක්ෂ සංවිධාන කරනාවක් එකතු කරගෙන ඒගොල්ලන්ගේ සහය අරගෙන තමයි පත් කරන්නේ. ඒ කණ්ඩායම වල අපේ ශ්‍රී ලංකාවේ පක්ෂයේ සීල 15ක 20ක ප්‍රමාණයක් තියෙනවා. ඔබතුමා කිසිම ජනවර මාක් නැති ගරිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ නායක වශයෙන් අගමැතිතුමේ අගමැතිතුමේ පිටේ ඒකට දැන් කියන්නේ මොකද්ද ජනාධිපතිතුමා මැතිවරණ වේදිකාවේ කිව්වා මම ජනාධිපතිවරණයට පත් වුණාම මම පත් කරනවා රනිල් වික්‍රමසිංහ අගමැති කෙනෙක්. එහෙම කරන්න බෑ. මේ රටේ විරස්තාවය සඳහන් කරලා තියෙනවා කවුද අගමැති කියන්නේ.